नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनत समदा तिशरण शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनि अद उदयसनम अहंत लभिन्ने अपगे शास्त्रुन् वहन्से वदाल उत्तुम देशनावक मे देशनावे नम न तुम्ह मुकंद मे देशनावे नम न तुम्ह न केने नोवे तुम्ह केन ओबगे ओबगे नोवे मे देशनावे नम ओबगे नोवे मे देशना वदाले अपगे शास्त्रुन् वहन्से බුදුරජාණන් වහන්සේට අපි ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මොකද? ශාස්ත්‍රු කියන වචනය සත්‍වවාහ කියන වචනෙන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ කාන්තාරයෙන් ඈතර කරන ගල් නායකයාට කියන නමක්. එතකොට මේ සත්‍වයන්ම සංසාරයෙන් එතෙර කරවන්ට මාර්ගෝපදේශකයේ මාර්ගෝපදේශනයේ දෙන උත්තමයන් වහන්සේට කියන නම මොකද්ද? ශාස්ත්‍රු සත්තා. එතකොට අපේ ජීවිතවලට මාර්ගෝපදේශකත්වයේ සපයාගන්නේ අපි බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේට අපි කියනවා ज्योतिष्य केंद्रीय बल की मेहमाई मेहमाई अपल हरक पटी को निदास कर बोधि पूजा कर दवास हाथक वीट पे तव की मिन्न मेहमे कर दंग दंग मार्गोपदेश देश ने लभुन नद वीट पे अनुगमन करवद आर केंद्रीय बल पेना मार्गोपदेश मार्गोपदेश මේ අම්මගේ අපලි දරුව පිටින් ගිහිල්ලා ඔන්නේ ඊට පස්සේ අම්ම දිහා බලන්නේ වපරැහින් කවුද මාර්ගෝපදේශකත්වය දුන්නේ නැකත් කාර්යය කේන්ද්‍ර කාර්යය එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේආද අන්න ශාස්ත්‍රුත්වයේ ඒ වගේ වෙලාවටයි ඕන කරන්නේ අපේ මාර්ගෝපදේශකත්වය අපි කරන්න ඕන දේ කියලා දෙන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ කියලා දීපු දේ තුල අපි ඉන්නවනම් අපි ඒ මතේ ඉන්නවනම් අන්න අපට ශාස්ත්‍රුත්වයක් අපි ලබාගෙන තියෙනවා. අපි පැහැදිලි මාර්ගෝපදේශකත්වයක් අරගෙන තියෙනවා. ඔන්න අපි පොත් කියවනෝනේ එක එක පොත්. ඔන්න අපිට පොත ආරංචින මෙහෙම. හා අසුබ වඩන්න එපා. අනිත්‍ය වඩන්න එපා. ගිහියන්ට මොන භාවනාවද? දැන් ඔන්න අපේ ඊට පස්සේ මාර්ගෝපදේශකත් වෙන්නේ මොකද්ද? ඒ කියාපු දේ. එතකොට අපේ ශාස්ත්‍රුණාසි වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිය. එහෙම දේවල් වලට අපි අහු වෙනවාද නැද්ද? අහුවෙන්නේ නැත්තම් අන්න හරි. ඒ කියන්නේ ඒක තමයි ශාස්ත්‍රුත්වය කරා යනවා කියන්නේ. තමන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ තෝරගත්තා නම් උන්වහන්සේ කියන දේ විතරයි කරන්න තියෙන්නේ අපිට. උන්වහන්සේගේ මතේ තමයි අපි ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ කාටවත් දේශනා කළා තියෙනවද? මෙහෙම මේ ලෝකවලට අමතරව ග්‍රහය නවයක් ඉන්නවා. මේ ග්‍රහය නව දිනාගෙන් කලින් කලට අපිට අපල සිද්ධ කරන මේගොල්ලෝ. උන්වහන්සේ කාටවත් එහෙම දේශනා කළාද? එහෙනම් මේ අපි අතේ තියෙන්නේ එහෙම අදහසක්. ඒක කාගේ අදහසක්ද? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. උන්වහන්සේ වදාළ දේකුත් නෙමෙයි. අපට අදාළ දේකුත් නෙවෙයි. නමුත් අපිට ඒ කල්පනාවෙන් අද නිදහස් වෙන්න බැරි තරම්ම ඒ වගේ මතවලට හිර වෙලා නැද්ද? අන්න ඒව බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච බමුණු මත. යථාර්ථය අවබෝධ නොකරපු මිත්‍යා දෘෂ්ටික අදහස්. නමුත් අපිට පේන්නේ මොකක් වගේද? දැන් මේක අහලා අහලා අහලා අහලා බොරුවක් වුණත් දිගින් දිගට අහනකට අහනකට මොකද වෙන්නේ? ඇත්ත වගේ පේනවා. ඊට පස්සේ කියනවා නෑ ඉතින් චතුරාර්ය සත්‍ය ඇත්ත තමයි. මේකත් ඇත්ත. කියලා මොකද කරන්නේ? තමන් ඒක ගන්න ඔව් ඒක ගන්න සිදුරක් හදා ගන්නවා. ඒ සිදුරෙන් ඊට පස්සේ ඒක ගත හැකි. ඊට පස්සේ කියනවා ඉතින් ඕවත් ඇත්ත තමයි. නමුත් ඉතින් අපි මේව සමුතියෙන් කරන්න එපාය. ඕන්න ඊට පස්සේ ඒක ගන්නවා මේ විදිහට. තුන් සරණ තින්නේ නෑ. අන්නේ තුන් සරණ නැති අය දැන් මේ මේ දවස්වල වෙන්දේශ පොලට දාලා තියෙනවා. මොකද්ද තුන් සරණ? මේ බොහොම මේ ළඟපාත ඇන්කර් පැකට් වලට තුන් සරණ වික්කා. ඇන්කර් පැකට් එක කීයද? 127යි. තුන් සරණේ වටිනාකම 127යි. ඊරතර ලාබරිය කරන 100 පැත්තේ බත් පැකට් එකට තුන් සරණේ වටිනාකම රුපියල් 25යි. බත් පැකට් එකක් දීපු ගමන් තුන් සරණේ විනාශ කරලා වෙන ආගමකට යනවා. කිරි පැකට් එකක් දීපු ගමන් ඇයි මේ? මේගොල්ලෝ ඇවිද ඇවිද හිටියේ කේන්දර පස්සේ, නැකත් පස්සේ, දේවාල පස්සේ මිසක් තුන් සරණේ අඳුනන්නේ නැහැ. ඔන්න තුන් සරණේ නැති ජනතාවට වෙච්ච දේ. මේ පින්නතුන්ට මතක ඇති මම අනාවැ කියක් කිව්වා. අනාගතේ පාදිලි උන්නාසීලා ගෙන්නලා චෛත්‍යවල කොත් විවෘත කරන කාලයක් ඒවි කියලා. පසුගිය දවස්වල රූපවාහිනිය බලන්නේ ඒකේ ලකුණු. දකින්නේ නැති රූපවාහිනිය බලපු අයට ලකුණු පහළ වෙලා hina කාලා තියෙන්නේ. ඒතර ඒ தත්යේ මත තමයි අපි සියල්ලම මැද්දෙන් අපි නියම ධර්මයේ දැන් තෝරගෙන යනවා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට අපි සවන් දෙන්නේ. දැන් ඔන්න මම කිව්වා මේ කවුද දේශනා කළේ? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, මාර්ගෝපදේශකයන් වහන්සේ. අපිට තෝරගන්න ඕන පාර පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. මේ පාරේ ගමන් කළොත්, මේ සම්මාදිට්ඨිය කරා ගියොත් මම කියන්නේ මේ ලංකාවේ බෞද්ධයන්ට එකපාරට සම්මාදිට්ඨිය කරන්න පුළුවන් කියලා. අමාරුයි. මොකද හේතුව? Taman ධර්මයේ හැටියට ගොඩක් කරුණු තර්ක කර කර තර්ක කර කර ඔළුව දාගෙන ඉන්නේ. ඉතින් ඇත්ත පෙන්නනකට ඇත්තට එකපාරට යන්න බෑ. ඇයි? Taman විසින් අර තර්ක වලට තැන දීලා තියෙන්නේ. ඉතින් ටික කාලයක් යනවා. දැන් මෙහෙමයි දැන් අපි කියන දේ සත්‍ය කියලා එකපාරට තේරුම් ගන්න පුළුවන් නම් එයා හරි. එහෙම කොහෙද මෙහෙමනේ කියලා ගන්න එක්කෙනාට බෑ. ඒ නිසා තමයි මේ තත්ත්වයක් රටට උදා වෙලා තියෙන්නේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන උන්වහන්සේ වදාළ දේ. යථා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහපතේ මහා මාර්ගයක අයිනේ මඩගොඩවල් තියෙනවා. මිනිස් කුණු කසල දාන පදුමන් තත්ත්‍ර ජායේට ඒකේ නිලුම් මලක් පිපෙනවා. සුචිගන්ධං මනෝරමං ලස්සන සුවඳ හමන ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. අන්නේ වගේ මඩගොඩක් වගේ තියෙන අන්ධ බාල පුතජ්ජන සමාජයේ තුල අතිරෝචති පඤ්ඤාය ප්‍රඥාවෙන් බබලයි. කවුද? සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. දැන් ඔබ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නම් ඒක වෙන්න ඕනි. නැත්නම් ඔබත් මඩේ නම් ඔබ මඩෙන් උඩට ආපු නෙළුමක් වෙන්න ඕනේ. ඔබත් මඩේ නම් ඔබ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි. ඔබ මඩෙන් උඩට ආපු නෙළුමක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා රහතන් වහන්සේට පෙන්ලා තියෙන අඳුරු ලෝකයේ එළිය කරගෙන පොයදාට පෑයූ පුන්සඳ. අඩුගාණි අපට තියෙන්න ඕන අන්ධකාර ලෝකයේ එළිය කරන තරු එළියක්වත් වෙන්න. බොරුල් ගොඩේ මැණිකක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මඩවල්ලක පිපිච්ච නෙළුමක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොටයි කැපී පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා. එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව යන පස්සේම යනවා නම් දැන් උදාහරණයක් හැටියට ගමු. ඔන්න මේ පින්වතුන් ගනුදෙනු කළා සිංහල අවුරුද්දට. මොනවත් එක්කද? බැංකුත් එක්ක. දැන් කොහොමද බැංකුවල තත්ත්වය? විකුණන්න දාලා ඔක්කොම දැක්කද? ගනුදෙනුවේ බොරුව නැකතට ගනුදෙනුවේ පචේ දැක්කද? කෝ දිනු වෙලා නම් තියෙන්නේ පැ බැංකු දිනු වෙලා තියෙන්නේ. අපි දිනු වෙලා තියෙන්නේ නැකතර වැඩ කළා. කිරිබත් ව්‍යාගම අපි කාලා වැඩ ඇල්ලුවා. කෝ කෝ ප්‍රතිඵල දැන් තේරෙනවද? ඔව බොරු බව. නම සාමාන්‍ය ජනතාවට ඒක බොරු කියලා තේරෙන්නේ නැහැ. ඇයි? ඇස් පේන්නේ නැහැ. ඇස් ලැබෙන්න ඕනි. මොන ඇස්ද? ධම්මචක්කු ලැබෙන්න ඕනි. දහම් ඇස්. දහම්ස් නැති නිසා පේන්නේ නැහැ. ඕන්න ආයේ සිංහල අවුරුද්දිනේකට ඔන්න දානවා හැමතැනින් මෙන්න එන්න. ඔන්න නැකත තියෙන අසවල් වෙලා වෙන්නේ වැඩ අල්ලන්න. බුලක් කොල්ලයක් කරන් දුවනවා ඉතින්. හරි කියලා. කෝ ඔක්කොම බැංකු ටික දාලා විකුණන්න. ඔක්කොම ගන්න හදන්නේ මොකෙන්ද? පල්ලියේ. ඔන්න තත්ටි. ඒ නිසා ඔය පුස් දේවල් පස්සේ යන තුරාවට මේ රටේ ජනතාවට නම් ගැලවිල්ලක් නෑ. නෑමයි. ගැලවිල්ල ලැබෙන්නේ තුන් සරණේ පිහිටපු දවසටයි. හැබැයි තුන් සරණේ පිහිටන්න එතකොට දැන් බලන්න ලොකු ආත්ම ශක්තියක් ඕනේ. පොඩි කෙනෙකුට කරන්න බෑ. ඇයි හැමතිස්සෙම ඉන්නේ බයෙන්? ඔහොම පුළුවන්ද? මේක හරියයිද වරදීද කවුද දන්නේ? ඔන්න ඉන්න තැන ආත්ම ශක්තිය නෑ. තුන් සරණේ පිහිටන්න ආත්ම ශක්තියක් ඕනේ. පෞරුෂයක් ඕනේ. ඉදිරිපෙරකමක් ඕනේ. අන්න එයා තමයි තුන්සරණි පිහිටන්නේ. ඒ තුන්සරණි පිහිටන එක්කිනාට මේ මාර්ගෝපදේශනේ තියෙනවා. එයාගේ එයා කවුරු වගේද? අන්ධකාර ලෝකයේ එළිය කරන තරු එළියක් වගේ. ලස්සන තරුවක් වගේ. අඳුරු ලෝකයේ තුල දිලින. එයා මේ බොරුළු ගොඩේ දිලින මණිකක් වගේ. බරලුගඩක් මැද්දි මණිකක් තියෙනකට හිරු පායනකට හිරු රැස් වැටෙනකොට ඒ මණිකට ඒ මණික දිස්නි දෙනවා. අන්න ඒ වගේ වෙන්න මේ මඩ ගොඩක් මැද්දේ පිපුණොත් එහෙම නෙළුම් නෙළුම් මලක් ලස්සනට පේනවා. අන්න ඒ වගේ වෙන්න ඔබට ඒක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබ එහෙම කෙනෙක් වෙන්න. අන්න එහෙම ආයතයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ පෙන්වා දෙනවා, මහණෙනි මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි. දැන් එහෙම බලනකොට බුද්ධිමත් පිරිස හැටියට මේ රටේ ඉන්නේ කවුද? කාන්තාවෝ. වැඩිපුර ඉන්නේ කාන්තාවෝනේ. හරි වැඩි. බුද්ධිමත් පිරිසක් හැටියට ඉන්නේ මේ වාගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි කියලා තියෙනවා. ඊළඟට බුද්ධිමත් පිරිස කවුද? හැට පැනලා ඇවිදගන්න බෑ. ඇස්පී ඉන්නේ. දනිස් නවා ගන්න බෑ. අන්න වෙච්චදී කෝ බුද්ධිමත්? මාගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි. මෙන්න දැන් අපි ඔක්කොම ඇවිල්ලා බුද්ධිමතුන් ටික. අන්න ඒකින් අපි තේරුම් ගන්න ඕනේ මේ පිංගුතුන් දැකලා තියෙනවද මුස්ලිම් පල්ලියක ඒ ආඥාව විවරලා එළියට බහලා යනකොට. අන්න යන පිරිස. දැන් අපි වෙරසලාන විවරලා එළියට බහලා යනකොට අන්න බලන්න යන පිරිස. අන්න වෙනස. අපි නැත්තෙට නැති වෙනවා මේ විදියට ගියොත්. ඇයි? පිරිමි ටික කැලෑවෙදිලා වයසක ආචිල සීල ටිකක් ඊළඟට වයසක අම්මල ටිකක් කිසි දෙයක් කරගන්න බැරි, ධර්මයේ පතුරව ගන්න බැරි, ධර්මයේ කරා එන්න බැරි පිරිසක් හිටියොත් එහෙම ධර්මයේ වටේ කොහොමද මේක ගෙනියන්නේ? පුළුවන් නම් ගෙදර නැවතිලා පිරිමියෙක් කියවන්න, පුතේ පලයන් ගිහිල්ලා අහගෙන එල්ල අපිට කියපන් කියලා. ඔන්න කරන්න ඕනේ වැඩේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. ඒ බුද්ධිමත් කෙනා මේ ධර්මයේ ගත්තාම එයා බබලන්න ගන්නවා. ඉතින් මොන්නේ බලන්න උන්වහන්සේගේ ධර්මයෙන් කොයිතරම් ප්‍රඥාවක් අපිට දෙනවද කියලා. දැන් අපි මේ අහන්න ලෑස්ති වෙන දේශනා නම මොකද්ද? න තුම්හ ඔබගේ නොවේ. නායං භික්ඛවේ කායෝ තුම්හාකං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ඔබගේ නොවේ. අන්න දැන් මේක බලන්න තියෙන්නේ කණ්ණාඩියකින්. මොකද්ද මේ කණ්ණාඩියේ නම? දහම් කණ්ණාඩිය. සාමාන්‍යයෙන් අපි තමන් දිහා බලාගන්න වුණාම යන්නේ කුමක් ළඟටද? කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? තමන් දිහා නෙමෙයි කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය ගාවට ගිහලා තමන් දිහා බලමු පේනවද තමන්? කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නේ කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය බලනකොට තමන්ව පේනවා. ආන්නේකට කණ්ණාඩිය කියන්නේ. ඒ වගේ අපි නියම විදිහට ධර්මයේ දිහා බැලුවොත් තමන්ව පේනවා. අන්න ධර්මයේ දිහා බලනකොට තමන්ව පේනවන්න ධර්මයේ මේ කය ඔබගේ නොවේ. අන්න ඒක දිහා බලනකොට තමන්ව පේන්න ඕනේ. අන්න යාට තමයි ධර්මයේ දකින්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේ නොවේ. වෙන කෙනෙකුගෙත් නොවේ. පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහණනි මේක පරණ කර්මයක්. පුරාණ මිදම් භික්ඛවේ කම්මං පරණි කර්මයක්. අபிසංකතං විශේෂයෙන් සකස් වෙච්ච එකක්. අபிසංචේතිතං චේතනාවකින් හැදිච්ච එකක්. වේදනියන් දක්ඛබ්බං විදු විදු දකින්න තියෙන්නේ. ඇත්තද බොරුද දැන් බලන කණ්ණාඩියෙන් බලන්න. දැන් තමන්ව පේන්න ඕනේ මේකය කියන මේකය ඔබේ නොවේ. ඊළඟට වෙන කෙනෙකුගේද නොවේ. ඊළඟට මේක පැරණි පුරාණ කර්මයක් අභිසංඛතං විශේෂයෙන් සකස් වෙච්ච එකක්. අභිසංචේතිතං චේතනාවකින් හැදිච්ච එකක්. වේදනීයං දක්ඛබ්බං විඳු විඳු දකින්න එකක්. ඔන්න එහෙම සිද්ධ වුණේ නැද්ද බලන්න. දැන් ඉතින් කන්නාඩියේ තමන්ම පේනවා දැන්. අන්න විඳු විඳු දකින්න එකක්. තිත්ත වෙන අවස්ථාවල් නැද්ද? අන්න විඳු විඳු දකින්න එකක්. ඇලිලා යන අවස්ථා නැද්ද? තියෙනවා විඳු විඳු දකින්න එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ බඳු ජීවිතේ දිහා ශ්‍රාවකයා ඔන්නාසිකි ශ්‍රාවකයන්ට කියන නමක්. తత్రకో బిక్కవే సుతవా ఆర్య శావకో మహానిని మేగన శృతవత్ ఆర్య శ్రావకయా అన్న బుద్రజానన్ వహసికి శ్రావకయాట ఉన్నహసే విసిం కేన నమ మొకద్ద శృతవత్ ఆర్య శ్రావకయా కౌద ఔ తిన్ సర తున్ సరనే పిహిటుపు అపి තුන්සරණේ පිටිපො අප ගැන මේ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් කියන්නේ ඔව් සද්ධර්මයේ ශ්‍රවණය කළා ජීවිතය ගැන ඇත්ත දැනගත්තු ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං මනසිකරෝති. පටිච්ච සමුප්පාදේම මනාකොට සිහි කරනවලු තමන්ගේ ජීවිතයේ තුල. අන්න බලන්න පුංචි හැකියාවක්ද තමන්ගේ ජීවිතය ගැන මොකවත් දන්නේ නැතුව හිටින මිනිස්සෙක් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වුණාට පස්සේ බලන්න යාගේ බුද්ධිය කොච්චරයිද කියලා. තමන්ගේ ජීවිතය දන්නේ නැති එක්කෙනා හැමතිස්සෙම ජීවිතය ගැන හිතන්නේ කොහොමද? කේන්දරය දිහා බලලා. කේන්දර ගිහවලතින් දැන් මේ දවස්වල මට කීතා. ඊළඟට කීතා ඉවර වුණාම රාහු. දැන් මේ බලන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටද? රාහු ඉවර වුණාම සිකුරා. ඔන්න බලන ඊට පස්සේ කියනවා මේකට ඔන්න යනවා. ඊට පස්සේ කියනවා ඔන්න බඳින්ද කියනවා. චූටි බෙරයක්. විෂ්ණු ආගෝරි. මෘත්‍යුංජය බඳින්ද කියනවා. අන්න එතකොට හිතන පිළිවෙල ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙකුගේ කල්පනාවක්ද? නෑ නෑ. ඒ අශ්‍රුතවා පුතුජනෝ සද්ධර්ම ශ්‍රවණේ නොලැබූ අන්ධ බාල පුතුජන. එයා ඉති මඩගොඩට නෙළුමක් නෑ. එතන මඩ විතරයි තියෙන්නේ. නෙළුම තියෙන එක්කිනා තමයි පටිච්ච සමුප්පාදේ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ සිහි කිරීම පිණිස ක්‍රමයක් පෙන්වා දෙනවා. ක්‍රමයක්. මේකට තමයි මාර්ගෝපදේශමයි කියලා කියන්නේ. උන්වහන්සේ අපිට මේ අන්ධකාර ලෝකේ විනිවිද බලන්න ආලෝකයක් සපයනවා. උන්වහන්සේ අපිට කියා දෙනවා මෙහෙම. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ මේ ඇති කල්හි මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපදිනකොට මේ උපදී. අන්න ඒ තුළින් දැන් ඔය කියපු පුංචි වාක්‍ය දෙක සම්පූර්ණ පටිච්චසමුප්පාදයේ විමසන්න පාවිච්චි කරන්න කියනවා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. මේ ඇති කල්හි මෙය වේ. ඒ කියන්නේ අවිජ්ජා ඇති කල්ලි සංස්කාර වේ. ඊළඟට සංස්කාර ඇති කල්ලි විඥාණය වේ. ඊළඟට විඥාණය ඇති කල්ලි නාම රූප වේ. ඊළඟට නාම රූප ඇති කල්හි සලායතන වේ. ඊළඟට සලායතන ඇති කල්හි ස්පර්ශය වේ. ඊළඟට ස්පර්ශය ඇති කල්හි වේදනාව වේ. ඊළඟට වේදනාව ඇති කල්හි තණ්හාව වේ. ඊළඟට තණ්හාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ඉපදීම වේ. ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සෝසුසුම් හෙලීම් උපදී. කොන්න සිතන්න කියපු පිළිවෙලක්. එහෙමනම් අපේ ජීවිතයේ තියෙන යන්ත්‍රය මොකක්ද? පටිච්ච සමුප්පාදේ නැමැති යන්ත්‍රය තමයි තියෙන්නේ. ජීවිතයේ තියෙන කොඩි විනය මොකක්ද? පටිච්ච සමුප්පාදේ නැමැති කොඩි විනය ජීවිතයේ තියෙන්නේ. ඇයි? භවපත්‍ය. දැන් ඉපදීම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙහෙම. ඉමස්ස උප්පාද මේ උපදින විට මේ උපදී. අවිද්‍යාව උපදිනකොට සංස්කාර උපදී. සංස්කාර උපදිනකොට විඥානය උපදී. විඥානය උපදිනකොට නාම රූප උපදී. නාම රූප උපදිනකොට සලායතන උපදී. සලායතන උපදිනකොට ස්පර්ශය උපදී. ස්පර්ශය උපදිනකොට වේදනාව උපදී. වේදනාව උපදිනකොට තණ්හාව උපදී. තණ්හාව උපදිනකොට උපාදාන උපදී. උපාදාන උපදිනකොට භවය උපදී. භවය උපදිනකොට ඉපදීම උපදී. අන්න ඉපදීම උපදිනකොට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සුපායාස උපදී. එහෙනම් ඉපදීම උපදිනකොටම ඔබට මතකද ඔබ චූටි කාලේ ඉපදිච්ච දවසල අධික මිටිමුලෝගුණ හිටියා? මොනවද තිබුණේ අත් ඇතුලේ? ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්න සුපායාස. ඔන්න දැන් හම්බ වෙනු. ඉපදෙන විට අධික මිටිමුලෝගුණ ඉන්නවා දැකලා අපේ අම්මලා තාත්තලා හිනා වුණා. අන්න චූටි එක්කන අන්න හුරතලේට අත් මිටිමුලෝගුණ කියලා. ඔන්න දැන් අපිට ලැබිලා ඒවා. ආන්න ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සුපායාස සෝසුසුම් අපිට හම්බ වෙලා. නමුත් අපි හිතාගෙන ඉන්නවා මෙහෙම එකක්. කොහොමද ඊළඟ ජීවිතේ මීට වඩා හොඳ වෙන්න ඕන? අපි ගත්තොත් 100ක් 100ම කැමති ආයෙත් උපදින්න. හැබැයි කැමති මීට වඩා කරදර අඩුව. මීට වඩා රූපේ හැඩට ලස්සනට පෙනුමට මීට වඩා දක්ෂපක්ෂකම් ඇතුව මීට වඩා සල්ලි ඇතුව මීට වඩා කීර්තිය ඇතුව මීට වඩා ලස්සන ගයක් මීට වඩා හොඳ වාහන අප්පා 100ක් 100ක් ගත්ත 100ටම හිතෙන්නේ එහෙම නේද? අන්න බලන්න කල්පනා කරනවා. එයා දන්නේ නැහැ හිතන්න දන්නේ නැහැ අර කන්නාඩියෙන් මොකද්ද ඉපදීම උපදින විට ජාති උපදින විට ජරා මරණ සූක වැළපීම් දුක් දුම්නස් සෝසුසුම් උපදිනවා. එහෙන උපදිනවා කියලා තේරුණු විතරයි මේ උපත කෙරේ කලකිරෙන්නේ. ඒක කරන්න පුළුවන් කාටද? සිතන්න පුළුවන් කෙනාට විතරයි. සිතන්න බැරි කෙනාට බෑ. ඔබ මොහොතකට කලින් අද සවන් දෙන්නේ නැති රහතන් වහන්සේලා ජීවිතය ගැන කියපු දේවල් සිතන්න පුළුවන් අය නේද? සිතන්න බැරි නම් ඒ කවදාවත් මේ ධර්ම මාර්ගය යන්න බෑ. සිතන්න බැරියට යන්න බෑ. සිතන්න බැරියට තියෙන්නේ මොකද්ද? මේ සංසාරේ ආය ආය උපදිනවා කියන්නේ මැටි ගිලිනවා වගේ එකක්. එක එක හැඩයට මැටි හදාද ගිලිනවා. ඇයි හැමදේම මොනවද කරන්න තියෙන්නේ? මැටි ගෙල්ලොත් පිටවෙන්නෙත් මැටි තමයි. හැමදේම කරන්න තියෙන්නේ මැටි ගිල්ල ගිල ඉන්න එකක් මේ සංසාරේ. ඒ જાති එකක්. ඉතින් ඉපදීම කියන්නේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සෙන එකක් නම් දැන් අපි ප්‍රාර්ථනා කළොත් එහෙම ඊළඟ ජීවිතේ නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ඉපදී ඉපදී ඉපදී යන්න කියලා මොනවද මේ පතලා තියෙන්නේ? ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සුපායාස වෙන මුකුත් නැහැ. මෙන්න මේක තමයි ජීවිතයක තියෙන ඇත්ත කොටස. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක අවබෝධ කරගන්න කියලා. දැන් අපි පටිච්චසමුප්පාදය ගැන සරල සිංහලෙන් කියමු බලන්න. දැන් අපි කතා කරලි ගොඩක් පාලි වචන දාලා. අවිද්‍යාව කියුවේ මොකද්ද? ඔව්, ඒ කියන්නේ දුකක් තියෙනවා. දුකක් තියෙන බව අවබෝධ වෙන්නේ නැහැ. දවසක් දෙ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මේ ලෝකය පිහිටලා තියෙන්නේ කුමක් මතද? දැන් ලෝකය කියන වචනේ ඇහෙනකොටම අපේ හිතට මැවෙන්නේ මොකද්ද? පෘථුවිය. අද අපි කාලයක් තිස්සේ ලෝකේ ලෝකේ කී කී කියලා තියෙන මොකේද? පෘථුවියට. බුදුරජාණන් වහන්සේ පෘථුවියට නෙමෙයි ලෝකේ කියන්නේ ජීවිතයට. මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන හයක් තුල ගොඩනැගිච්ච ජීවිතේට ලෝකය. බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ අහුවා ලෝකයේ තියෙන්නේ කුමක් මතද? උන්වහන්සේ හරියටම තේරුම් අරගෙන හරියටම උත්තරේ දුන්නා. ලෝකයේ තියෙන්නේ දුක මත. ලෝකයේ තියෙන්නේ දුක මත. දුක තියෙන්නේ කුමක් මතද? දුක තියෙන්නේ ඇලීම මත. දුක තියෙන්නේ ඇලීම මත නම් දුක නිදහස් වීම තියෙන්නේ කුමක් මතද? ඇලීමෙන් නිදහස් වීම මත. වේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වන අවිජ්ජා දුකක් තියෙනවා. ඊගෙන අවබෝධයක් නැහැ. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? යට විඳු විඳු විඳු විඳු ඉන්නේ එක. මේ දුක හටගන්න හේතු නිසා ඒකෙන් අවබෝධයක් නැහැ. ඒ හේතු නැති වෙමින් දුක නැති වෙනවා. ඒකෙන් අවබෝධයක් නැහැ. මේ දුක නැති වීම පිණිස වැඩපිළිවෙලක් මාර්ගයක් තියෙනවා. තමන් තුළ ඇති කරගත යුතු. ඒකෙන් අවබෝධයක් නැහැ. ඒකට කියන්නේ ආයෝ ඒ ආරෂ්ඨාංගික මාර්ගය ගැන අවබෝධයක් නැහැ. මේ කරුණු හතර නොදැනීම මොකද්ද? අවිජ්ජා, අවිද්‍යාව. එතකොට දුක ගැන අවබෝධයක් නැතුව මේක සකස් වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැතුව මේක නැතිවන්නේ කොහොමද කියලා අවබෝධයක් නැතුව නැතිවන්නා වූ මාර්ගය ගැන අවබෝධයක් නැති එක්කෙනා තුළ ගොඩනැගෙන්නේ දුක විතරයි. පටිච්ච සමුප්පාදේ හැදෙන එක විතරයි. ඒක තමයි අපලෙ. ඊට වඩා ලොකු අපලයක් නෑ. ඒකද ඒක ඉන්නේ ග්‍රහය 12ක්. ඊට වඩා බලවත් ග්‍රහයෝ නෑ. එතකොට ඒ පටිච්ච සමුප්පාදේ තුල එයා මොකද්ද කරලා තියෙන්නේ? පරිසම්පාදේ දන්නේ නැති නිසා සම්පූර්ණ එක ගුලියට එයා ඔක්කොම අල්ල ගන්නවා. කොහොමද? මම, මගේ, මගේ ආත්මය කියලා. ආත්මය කියන්නේ තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් දෙයට කියන නමක් තමයි ආත්මය. එතකොට ඇස තුළ තියෙනවද තමාගේ වසඟයට පවත්වා ගන්න පුළුවන් දෙයක්? තිබ්බා නම් ඇහැට ලෙඩ හැදින්නේ. ඒ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්. එහෙනම් ඇහැ වයසට යන්නේ නැහැ. මොකද අපි ඇහැට කියනවා එහෙනම් ඒ ඇස හිටපියොහම පුළුවන්ද? බෑ. කනට තමාගේ වසගේ පවත්වා ගන්න පුළුවන්ද මේ කන? බෑ. ආත්මයක් නෑ. දිව තමාගේ වසගේ පවත්වන්න පුළුවන්ද? බෑ. නාසය තමාගේ වසගේ පවත්වන්න බෑ. දිව තමාගේ වසගේ පවත්වන්න බෑ. කය තමාගේ වසගේ පවත්වන්න බෑ. මන මනස තමාගේ වසගේ පවත්වන්න බෑ. මට දුක උපදින්න එපා. ඒ එම්බා මනස මට දුක උපදින්න එපා. පුළුවන්ද? බෑ. අන්න එහෙනම් මේසකනාසයේ දිවකය මනස පාලනේ තමාගේ වසගේ පවත්වන්න බෑ. බාහිර ඇසකනාසයේ දිවකය මන තමාගේ වසගේ පවත්වන්න පුළුවන්ද? බෑ. අනාත්මයි. මේක නවබෝධයක් නෑ. අවිජ්ජා තුලින් එක්කිනාට. ඒ නිසා යා තමා කියලා හිතාගෙන තමයි මේ ආස්වාස ප්‍රසවාස කරන්නේ. ඔන්න අවිජ්ජා පච්චය සංඛාරා. තමා කියලා හිතාගෙන තමයි වචන වලින් යා හිතන්නේ. අවිජ්ජා පච්චය සංඛාරා. තමා කියලා හිතාගෙන තමයි අඳුනගන්නේ. මම අඳුනගන්නවා මේවා. මම විඳිනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඥා වේදනා චිත්ත සංඛාර. මේ නිසා මොකද වෙන්නේ? සම්පූර්ණ අවිජ්ජා සහගතව සකස් වෙච්ච දෙයක් තුල දැනීමක් ඇතිවෙනවා. එහින් චක්කු විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇතිවෙනවා කණෙන් සෝත විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇතිවෙනවා නාසයෙන් ගහන විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙනා දිවෙන් ජීවා විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙනා කයින් කාය විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙනා මනෙන් මනෝ විඥානේ අවිජ්ජා සහගතයි. මේ නිසා සම්පූර්ණ ගොඩනගෙන ලෝකේ විඥාන පත්‍ය නාම රූපං ගොඩනගෙන ලෝකයේ තුල තියෙන රූප කියන්නේ පතවියා පොතිජෝ වාය වලින් හදිච්ච දේ භෞතික සාධකයක් හැදෙනවා. ඒකත් අවිජ්ජා සහගත විඥානයක් මුල් කරගෙන. ඊළඟට ඊළඟට නාමයට කරුණු පහක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සන්න පස්ස මානසිකාර අන ස්පර්ශේ අර අවිජ්ජා සහගතව තමයි එකතු වෙන්නේ. ඇහි රූපයයි චක්කු විඥානයයි, කනයි ශබ්දයයි ශ්‍රෝත විඥානයයි, නාසයේ ගඳ සුවඳයි ගාන විඥානයයි, දිවයි රසයයි ජීවා විඥානයයි, කයයි පහසයි කාය විඥානයයි, මනසයි අරමුණුයි මනෝ විඥානයයි. ඉතින් විඳීම හඳුනා ගැනීම චේතනා. චේතනා කියන්නේ කර්මය. ඊළඟට මානසිකාර ස්පර්ශ හැදිලා මන මේ නාම රූප අර අවිද්‍යා සහගත විඥාන. ඒ ප්‍රතිඵලයක් හරියට පවතින්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මන. දැන් ඔක්කොම හැදිලා තියෙන්නේ මම කියන ලෝකයේ තුල, මගේ කියන ලෝකයේ තුල. මට ඕන හැටියට මේවා පවත්වන්න පුළුවන් දෙයක් මේක තියෙනවා කියන මිත්‍යාව තුල. මිත්‍යාව තුල, මිත්‍යා ආකල්පය තුල. ඊරසන් ලෝකෙත් එක්ක තියෙන ස්පර්ශය ඇති වෙච්ච ගමන් දැන් අර විඥානපච්චය නාම රූපං කියනවා තමයි දැන් තියෙන්නේ. ඕන ඇති වෙන වේදනා. වේදනාව ඇති වෙච්ච ගමන් ඒ වේදනාව පුදුම එකක්. විඳීම කියන එක. ඒක ටියුබ් එකක් වගේ. අර දත්මදින පොඩි ටූත් පේස්ට් ඒ වගේ ටියුබ් එක. වේදනාව ඇති වෙනකොට මේ ටියුබ් එක මිරිකෙනවා ඉබේ. එතකොට ගම් එකක් එළියට එනවා. ඒක තමයි තණ්හා. ඒකෙන් මොකද කරන්නේ? අලෝනවා. ඒක ඇලෙනවා නිකම්ම. ඇහෙන් රූපේ දැක්ක ගමන් ඔන්න ස්පර්ශයක් ඇති වුණා. ඇහෙන් රූපය විඥාන එකතු වුණා. එවිට වෙච්ච ගමන් විඳීමක් ඇති වෙච්ච ගමන් ගම් එක මිරිකිලා ඇලෙනවා නිකම්ම. අන් අපි තමයි මේක එක්කින ලොකු ගම්බෝතල් වගේ. අපි ඔක්කොම ගම් හදන්නේ. ඒක මොකද වෙන්නේ? ඇහැට ඇලෙනවා. ඇහෙන් පේන රූපෙට ඇලෙනවා. කනට ඇලෙනවා. කනෙන් ඇහෙන ශබ්දෙට ඇලෙනවා. නාසයට ඇලෙනවා. නාසිරින් දැන් ගඳ සුවඳට ඇලෙනවා. දිවට ඇලෙනවා. රසයට ඇලෙනවා, කයට ඇලෙනවා, පහසට ඇලෙනවා, මනට ඇලෙනවා, අරමුණු වලට ඇලෙනවා. මේ ඇලෙන දේ අපි දැන් ගන්නෙ මම, මගේ, මගේ ආත්මය විනස්සින බව අපි හිතන්න කැමති නෑ. මැරෙන බව හිතන්න කැමති නෑ. කවුරු හරි කිව්වොත් නෑ, වැඩි කලින් හම්බෙන්න කන්න නෑ මට, මැරිලයයි. ඕන ඕන කට උණු මූසල කතා කියනවා කියලා මොකද කරන්නේ? ඒ නැති වෙන දේ නැති වෙනවා කියලා හිතන්නවත්, ඒක අහන්නවත්, ඒක දකින්නවත් කැමති නෑ. අන්න ගම්මකින් ඉච්චරටම ඇලෙනවා. ගම්මකින් ඇලුනට පස්සේ ගම් කියන ජාතිය මොනවද? ඒක වේලිලාද තෙතයිද? තෙතයි. තණ්හා සිනේහෝ, තණ්හාව තෙත දෙයක්. ඔන්න පාලි වචනේ සිනේහෝ කියන්නේ තෙත දෙයි, තෙත් කරනවා. තණ්හාවෙන් කරන තෙත් කරනවා. ඒ තෙත කරන ගම්මකින් තමයි ඇලෙන්නේ. ඇලිලා ඒ ගම්මක පුංචි එකක් නෙවෙයි. ඇයි කොච්චර දුර ගියා අපි කිව්ව හන්දට ගියා කියලා? ගම් කුප්පිය ගෙනියන්නේ එහෙමම. හන්දේ ගියත් මොකද කරන්නේ? ගම් ගා ගන්න එක. ඒ කියන්නේ ඉන්න තැන වෙනස් කළා කියලා ගම් හැදෙන එක නැති වෙන්නේ. කන බොන දේ වෙනස් කළා කියලා ගම් හැදෙන එක නැති වෙන්නේ. ඇඳුම් වෙනස් කළා කියලා ගම් හැදෙන එක නැති වෙන්නේ. එහෙනම් නැති වෙනස් කරන්න ඕනේ මොකද්ද? බලන කෝණයයි. අවිද්‍යාව, අවිද්‍යාවලින් මේ ගම් එක හැදෙන්න පටන් ගන්නෙ. අවිද්‍යාව නැති වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? වේදනාව ද බෝධනා ළඟට එනකොට අවිද්‍යාව නැහැනේ, ගම් නැහැ. ගම් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඇලෙන්නේ. ආ ගම් එක තියෙනකොට මොකද වේදනාව ඇති තැන? තණ්හාව ඇති වේ. වේදනාව උපදින විට තණ්හාව උපදී. තණ්හාව උපදින විට බැඳීම ඇති. යන්න ගම් එකකින් ඇලුන ඉරම හයි කොල්ලා තියෙන්නේ. වින් කරන්න බෑ. බැඳීම ඇති වේ. බැඳීම ඇති වෙන තැන භවය ඇති වේ. අන්න භවය කියන්නේ විපාක පිණිස කර්මයේ සකස් වුණා. අන්න කර්මය කියන්නන නූල් සූත්‍රකාරය හැදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉපදීම ඇති වෙන රූකඩයක් ඉපැද්දෙවෝ. දැන් ඔන්න නූල් හයකින් මේ රූකඩේ නටුනවා. නටවන්නේ මොකින්ද? භවය විසින්. ඔන්න කර්මය විසින් නටවනවා රූකඩේ. ඒ රූකඩේ ඉවර වෙනකොට මේ කර්මය විසින් තව රූකඩයක් හදනවා. නමුත් රූකඩේ නටනකට හිතන්නේ මම කියලා. නමුත් නටවන්නේ මම නෙවෙයි, කර්මය විසින්. එක් වෙලාවකට ඒක කර්මය විසින් මොකද කරන්නේ? ඔන්න මරණාසන්න වෙනවා. ඔන්න භවයේ විසින් කර්මයක් හදලා වීසි කරනවා පෙරේත ලෝකෙට. ඵලයන් දැන් ඔබ පෙරේතයා. කර්මෙන් හදන්නේ. ඊට පස්සේ පෙරේත ලෝකෙ රූකඩේ කර්මෙන් නටවනවා. ඒක වෙනකට ආයේ කර්මය එයා වල්ල වීසි කරනවා. ඉඳා ඵලයන් තිරිසන් ලෝකෙට. ඊට පස්සේ ආ රූකඩි කර්මෙන් නටවනවා තිරිසන් සතෙක් වෙලා. ඒක වෙනකට ඊට පස්සේ ආ වීසි කරන නිරයට. ඉඳා ඵලයන් විදූපං කර්මයේ විසින් පටිච්ච සමුප්පාදේ හැදෙනකම්ම මේ රූකඩි සකස් වෙන එක නවත්තන්න බෑ. ඊට පස්සේ ඔන්න ටිකක් කර්මයෙන් හොඳ හොඳ දේවල් එකතු වෙලා නම් වීසි කරනවා මිනිස් ලෝකේ මව්කුසකට. ඉඳා ඵල මිනිස්සෙක් වියන් විදූපිය ඕන්න විඳවන්න ගන්නවා. ඊට පස්සේ අපි හිතන්නේ මේ රෝගඩේට පණ ඇවිල්ලා කියලා. අපි කියන්නේ නෑ නෑ, මට ඊළඟ ජීවිතේ මීට වඩා හොඳ එකක් ඕන. අපි කිය හිතනවා මෙහෙම ඕන්න දැන් මේ හැදෙන අපි කල්පනා කරන ඊළඟ ජීවිතේ උඹලා කවුරුවත් එපා, මට වෙන කට්ටියක් ඕන. ඔන්න ආයම ඊළඟ ජීවිතේ වෙන කට්ටියක් හම්බ වෙනවා. ඔන්න ඒ කට්ටියත් එක්ක ඉඳලා විදෝ විදෝ එපා වෙනවා. ඊට පස්සේ කියනවා ඊළඟ ජීවිතේ උඹලත් එපා, මට වෙන කට්ටියක් ඕන. පස්සේ බලනකොට ඔක්කොම නැහැද අයියෝ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ සංසාරේ අම්මලා අවසන් කරන්න බෑ කියනවා හම්බ වෙච්ච. තාත්තලා අවසන් කරන්න බෑ කියනවා හම්බ වෙච්ච. ඉවරෙ වෙන්නේ නැහැ කියන හැම ලේසියෙන් අන්න බලන්න මේ පටිච්ච සමුප්පාද චක්‍රේ හැදෙන කම්ම මේක තියෙනවා. එතකොට මේ ධර්මයේ ඉස්සරහා දැන් ඔය අපි මේ කතා කරපු ධර්මයට කේන්දරය ගලපන්න පුළුවන්ද? ආ දැන් කියන්නේ මඩවලේ නෙළුම පිපිලනම් ඔන්න දැන් සුවඳ හවන්න ඕනේ. කේන්දරය ගලපන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ අවුරුදු 50කටක් මොන කේන්දරද? මේ ආපු ගමන දිහා බලනකොට මෙරිලා නිරේයයිද? තිරිසන් ලෝකයයිද? පෙරේත ලෝකයයිද? දන්නේ නැහැ. මේ ජීවිතේ තමයි අර බය කොහොම තියෙන්නේ අවබෝධින් නැතිකම නිසා. අවබෝධින් නැතිකම නිසා. ඊට පස්සේ තමයි එක එකව ගන්නවා. එක එකව ගන්නවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කොච්චර කෙලින් හිටියද? තුන් සරණේ පිටලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයන් සිහි කරන අය. දැන් මේ පටිච්චසමුප්පාදේ සිහි කරන්න ගන්නේ අර කරුණු දෙකයි. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදී. දැන් මතක තියාගන්න ඕනේ මෙහෙම එකක්. මොකද්ද? මේ ධර්මය අවබෝධ වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. බුද්ධිමතුන්ගේ ලක්ෂණයක්. මොකද්ද? සාවධානව අහුම් කන්දීම. සාවධානව අහුම් කන්දීම. ඒක තියෙන්න ඕන. සාවධානව අහුම් කන්දෙන්න බැරි එක්කිනාට මේ ධර්මය අල්ලන්න බෑ. ඇයි? යා කලබල වෙනවා එක පාටම. සාවධානව අහුම් කන්දෙන්න බැරි එක්කිනා කලබල වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්කෙනෙක් හිටියා. වයසක බමුණෙක්. එයාගේ පුතෙක් හිටියා. ඒ පුතා මරුණා. මේ හැමදාම සෝනට ගිහිල්ලා සෝන දිහා බලාගෙන එයා ඉස්සර බ්‍රාහ්මණයට කොණ්ඩේ වවුනානේ. කෙහිවලු කඩාගෙන අඬල මූණ හූරගෙන කඳුළු පෙරාගෙන කබහලාගෙන දැන් උන්න එනවා. එනකොට බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. උන්වහන්සේ වා මොකද මේ අඬන්නේ? අනේ ස්වාමීනි මගේ එකම පුතා මැරුණා. මම මේ ගිහින් බල බල අඬන්න එනවා. ඔතින් පුතාට බොහොම ආදරේ වගේ. අනේ ස්වාමීනි මට හරීම ප්‍රියයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් ඔව් ප්‍රිය දේවල් නිසා තමයි දුක උපදින්නේ කිව්වා. එතකොට සාවධානව සවන් දෙන කෙනෙක් නම් එයාට තේරුන්නේ නැත්තම් එයා කියන්නේ ස්වාමීනි මට මේක අර්ථ වශයෙන් තෝරලා දෙන්න. මේ මෝඩයා ඒක කිව්වේ නැහැ. අන්න බලන්න සාවධානව සවන් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එයා රාමුවක හිටියේ. එයා එක පාටම කිව්වා මොන පිස්සුද ප්‍රියෝදවල නිසා එහෙම උපදින්නේ දුක. මේ අඬනද? ඔන්න බලන්න මෝඩයන්ගේ ලක්ෂණ. කිව්වා ප්‍රියෝදවල නිසා සතුටක් ප්‍රීතියක්මයි උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේටත් ගස්සගෙන ගියා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ නමක් මොන ගැහුණා. ඇස් දෙකින් දැක්කා. බණපදයකුත් ඇහුණා. දැක්කද ප්‍රිය අර සාධානව සාන්දීමේ හැකියාව නැති අවාසනාවන්ත නරයට වෙච්චදී. ඊට පස්සේ ගියා කඩපිලට. කඩපිලට යනකොට කොල්ලෝ ටිකක් ඉන්නවා බූරුවක ගහ. ඒ කොල්ලන්ට කිව්වා මං අද දුන්න කිව්ව ශ්‍රමණ ගෞතමයන්ට. ඉතින් මේ මහා ජයග්‍රහණයක් කළ මේ දැන් යනවා. අන්න දැක්කද මෝඩියාගේ තරම. දුන්න මොකද්ද කියලා ඇහුවා. මේ මේ ශ්‍රී කපා කියනවා මොකද්ද? මේ මට කියනවා ශ්‍රමණ ගෞතමයෝ ප්‍රියෝ දේවල් නිසා දුක උපදිනවා කියලා. ඉතින් හිතින් තමයි මොකද්ද කිව්වේ? මං කිව්වා ප්‍රියෝ දේවල් නිසා උපදින්නේ සතුටක්මයි. මොන දුකක්ද? අර බූරුව ගහන කොල්ලෝ ටික අප්පුඩියක් ගහලා කිව්වා උඹ හරියට හරි කිව්වා. අන්න බෝරු ධර්මේ ගලපිලා ගියා. හොඳට හොඳට ගලපිලා ගියා. එතකොට බලන්න සවන් දීමේ හැකියාව තිබුණා නම් අර පුද්ගලයාට ධර්මයේ දකින්නවා. අන්න ඒකෙන් තේරුම් ගන්න සාන්දීමේ හැකියාව තමන් ළඟ තියෙන්න ඕනේ. සාන්දීමේ හැකියාව. සාන්දීමේ හැකියාව තියෙන කෙනා ඒක තමන්ට ගලපලා බලන්න ඕන. දැන් එයාට බැරුණේ මොකද? එයා අහපු ගමන් කලබල වුණා. ප්‍රතික්ෂේප කළා ඒ මතේ. ඒකයි ඒක අහුන්නේ නැත්තේ. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන තේම. දැන් ඔය මං කේන්දරයට ගියපු ගමන් කේන්දර සරණ ගියපු අයට ඒක පාට ඩොම් යනවා. ඊට පස්සේ ආ එහෙම කොහොමද? අර කොහොමද? මොකද මේ? මේ උන්වහන්සේට මොකද මේ වෙලා තියෙන්නේ කියනවා. ඒකද ඔබ ධර්මය ගන්නෙ? නෑ. ධර්මය යන්නේ නෑ. එහෙම නෙමෙයි හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියන්නේ. මේකේ යම්කිසි අර්ථයක් තියෙනවා. කියලා ධර්මවස්ස හිතනකට තමයි මෙයාට මේක පැහැදිලි වටහින්න පටන් ගන්නේ. ධර්මවස්ස හිතනකට අපි මේ ඇවිල්ලා තියෙන දුර සුළුපටු දුරක් නෙමෙයි. මේ දුර නවත්වන දර්ශනය. දර්ශනය කියන්නේ අවබෝධය. අපි ඇති කරගන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්හි මේ නැත. අන්න බය වෙන දෙයක් නෑ අපට. මේ නැති කල්හි මේ නැත. මේ නැතිවන විට ඉමස්ස නිරෝධා. මේ නැතිවන විට ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වෙයි. මේ නැතිවන විට මේ නැති. මේ නැතිවන විට මේ නැති වෙයි. එහෙනම් මං එකක් කියන්නම්. පළවෙනි එක ඊට පස්සේ අනිත් ඒවා කියන්න. මේ නැති කල්ලි මේ නැත. අවිද්‍යාව නැති කල්ලි සංඛාර නැත. ඊළඟ එක කියන්න කට්ටිය. සංඛාර නැති කල්ලි විඥාන. මේ කටින්වත් කියන්න අඩු ගන්න එක මතකෙට ගන්න. සංඛාර නැති කල්ලි විඥාන නැත. විඥාන නැති කල්ලි නාම රූප නැත. නාම රූප නැති කල්ලි ආන්න සලායතන නැහැ. ඊළඟට සලායතන නැති කල්ලි ස්පර්ශේ නැත. ස්පර්ශේ නැති කල්ලි වේදනා නැත්. දැන් මේ වේදනා කිය මොන වේදනාද? අවිජ්ජාව මුල් කරගෙන හටගන්න වේදනා නැත. ඇයි? අවිජ්ජා නවිජ්ජා සහගත වේදනා නැත. වේදනා නැති කල්ලි තණ්හා නැත. ගම් නැත. තණ්හා නැත. තණ්හා නැති කල්ලි උපාදාන නැත. උපාදාන නැති කල්ලි භවය නැත. භවය නැති කල්ලි ඉපදීම නැත. ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක වැළපීම් දුක් දොන්න සෝසුසුම් නැත. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නැතිවන විට සංඛාර නැති වෙයි. සංඛාර නැතිවන විට විඥාන නැති වෙයි. විඥාන නැතිවන විට නාම රූප නැති වෙයි. නාම රූප නැතිවන විට සලායතන නැති වෙයි. සලායතන නැතිවන විට ස්පර්ශේ නැති වෙයි. ස්පර්ශේ නැතිවන විට වේදනා නැති වෙයි. වේදනා නැතිවන විට තණ්හා නැති වෙයි. තණ්හා නැතිවන විට උපාදාන නැති වෙයි. උපාදාන නැතිවන විට භවය නැති වෙයි. භවය අන්න දැකර භවය කියන්නේ ආන් රෝකඩේ නටවන ආන්න කර්මය නැතිවන විට රෝකඩේ නැත. ඒ කිවි ඉපදීම නැත. ඉපදීම නැතිවන විට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් නැත. මේක තේරෙන්න නම් අර මම කියන අදහස අයින් කරන හේතුඵල හැටියට බලන්න පුළුවන් වෙන්න ඕනේ. හේතුඵල හැටියට බලන්න බැරි කෙනාට මොකද වෙන්නේ? එයා මම කෝ පුදුල හිතන ඉපදීම නැත. ඒ මොකද්ද? ඉපදීම නැත. එතකොට මම මොකද මොකද වෙන්නේ? ආන් හරීම අසරණ වෙනවා යා ඊට පස්සේ. අයි දැන් යාස මම කියලා අදහස පිටතල කන මම කියන අදහස පිටතල නාසය මම කියන අදහස පිටතල දිය මම කියන අදහස පිටතල ශරීරේ මම කියන අදහස පිටතල මනස මම කියන අදහස පිටතල අයි යා දන්නේ ඒවා නාම රූප පත්‍ය කියලා නාම රූපයන්ගෙන් සකස් වෙනා කියලා ඊට පස්සේ මොකද වෙන්නේ නැති වෙනවලු මම ඔන්න පපුවට ගහ ගන්නවා ගහගෙන යද්දගෙන වැටෙනවා කිහිල් කම්රන් වගේ ඕන්න මම නැති වෙන වූ එපා එපා වෙනවා අපිට තව සංසාරේ යන්න ඕන අපිට ධම්ම නිවන් දකින්න ඕන නෑ අපිට ධම්මේ අවශ්‍යතාවයක් නෑ අපි හිමීට එන්නම් කියනයි නැද්ද අන්න ඒ ඔක්කොම අයිති වෙන්නේ අසුත්තවා පුතු ජනෝ ඇයි සද්ධර්මය අහල මේක නිවැරදි කරගෙන නෑ ඒ නිසයි පුතග්ජන මතයක් තුළ ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් තුළ සක්කාදිට්ඨියක් තුළ ඉඳලා ඔන්න බලනවා ඔන්න නිවන කියන වචන ඇහෙනකොට ඊට පස්සේ කල්පනා කරන මොකද වෙන්නේ නිවන් දැක්කහම ඔන්න දැන් ඊට පස්සේ ඒක බලන්න ගන්නෝ දැන් එයාට ඕනේ නිවන් දකින්න නෙමෙයි නිවන් දැකපු එක්කෙනාට මොකද උන්නේ එහෙම දැන ගන්නකම් යා නිවන ගැන හිතන්න බයයි නිවන ගැන හිතන්න බයයි දැන් යා හිතන හින්දා මොන පුරිණම් පානවා මුකුත් නෑ මොකද වුනේ එතකොට ඔන්න බය වෙනවා ඒ මොකද ඒ මොකක් තුළ ඉඳලා බලන නිසාද ආත්ම දෘෂ්ටියක් තුළ ඉඳලා බලනකට හිතෙනවා ඒ ආත්මය නැතු යනවා අන්න බය හිතෙනවා ඊට පස්සේ අනිවන කරා යන්නේ. යා ඊට පස්සේ බයයි ඊ ධර්මයට. ඊට පස්සේ අනිත්‍ය ධර්මයට බයයි. ඊට පස්සේ මොකද වෙන්නේ යාට? යා ඒක හිතන්න කැමති නෑ. අන්න එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අයිති නෑ. එයාට අයිති නෑ. යා බුද්ධිමතුන්ගේ ගොඩට වැටෙන්නේ නෑ. යා වැටෙන්නේ අවාසනාවන්තින්ගේ ගොඩට. යා බොරළු ගොඩි මොකක්ද? බරු කැටයක් විතරයි මඩගොඩි මඩ ටිකක් විතරයි කරවලේ කරවලක් විතර මුකුත් නෑ එයාට ජීවිතේ විනිවිද දකින්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේ ජීවිතේ හිල් කරගෙන යන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ ජීවිතේ විදගෙන යන්න බලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ අන්න යාට විතරයි ජීවිතේ පේන්නේ අන්නයා මේකෙන් නිදහස් වෙනවා ඒක බුද්ධියෙන් කරන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි කියන්නේ ඇයි සාමාන්‍ය කෙනාට මේ ජීවිතේ හිල් කරගෙන යන්න බෑ ලකෝ කවරයක් හදාගෙන තියෙන්නේ මම කියලා ඒක හිල් කරගන්න බෑ අන්නේක හිල් කරගෙන යන්නේ මොකෙන්ද මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් දැන් එතකොට කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උන්නාසී මේ දේශනා කරන දේශනාව දිහා බැලුවාම මේ පුංචි දේශනාව නතුම්හ ඔබගේ නොවේ. ඒතර ඔබගේ නොවේ. වෙන කෙනෙකුගේත් නෙවෙයි. එහෙනම් මොකද්ද? හේතුඵල දහමක්. හේතුඵල දහමක්. අන්‍ය හේතුඵල දහම තමයි සිහි කරන්න කොහොමද මේ ඇති කල්ලි මෙය වේ. මේ උපදින විට මේ උපදී. මේ නැති කල්ලි මේ නැත මේ නැතිවන විට මේ නැතිවේ අන්න ඒ දර්ශනයට කියන්නේ මොන න්‍යායද ආර්ය න්‍යාය ආර්ය න්‍යාය කියන්නේ මේ ආර්යයන් වහන්සේලා අවබෝධ කරන මේ ලෝකයේ පිළිබඳ තියෙන හැබෑම වැඩපිළිවෙල එහෙනම් දිව්‍ය ලෝකේ උපන්නත් බඹලෝ උපන්නත් කොහේ උපන්නත් වැඩ කරන්නේ මේ චක්‍රයේ තමයි පටිච්ච සමුප්පාද චක්‍රේ මෙන්න මේක තමයි නැති කරන්න තියෙන්නේ එහෙනම් මේක තේරුම් ගන්න ශ්‍රාවකයා අන්න සම්මාදිට්ඨිය කරා යනවා සම්මාදිට්ඨිය කරා යනකොට එයාට පුළුවන් අවිජ්ජා හිල් කරගෙන යන්න අවිජ්ජා හිල් කරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් එතකොට විද්‍යාව මොකක්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය. එයාට පේනවා මෙතන දුකක් තියෙනවා. දුක හැදෙන්නේ මොකෙන්ද? අනිත්‍ය නිසා. මේකක්වත් නිට්ට නෑ. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මන අනිත්‍ය. හිල් කරගෙන යනවා මයාගේ ප්‍රඥාව. මම හිල් කරගෙන යනවා ප්‍රඥාව හම්බ වෙනවා මයාට. මොකද්ද? දුකක් තියෙනවා. අනිත්‍යදී දුකයි. දුක්නේ තුල තමාගේ වසඟේ පවත්තන්න දෙයක් නැහැ. අනාත්මයි. අන්න දකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ අනාත්ම දේ අනිත්‍ය දුක් අනාත්ම කියන දේ අවබෝධ නොවීම නිසා මොකද වෙන්නේ? ඇලෙනවා, ගම්මික හැදෙනවා. ඔන්න දකින්නවා යා. එතකොට යා දුක දකින්න, දුක හටගන්නේ මෙහෙමයි කියලා දකින්නවා. ඇලෙන නිසා බැඳෙනවා. බැඳෙන නිසා මොකද වෙන්නේ? බැඳෙනකටම ඒ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ මෙහෙමයි. ඕනේ බැඳෙනකටම මොකද වෙන්නේ? බැඳෙනව හතර ආකාරයෙන්. කොහොමද? කාම උපාදාන, ඒ කියන්නේ රූපෙට බැඳෙනවා, ශබ්දයට බැඳෙනවා, ගඳ සූඳට බැඳෙනවා, රසයට බැඳෙනවා, පහසට බැඳෙනවා. ඉතින් සියවා ගැන තමයි යාට හිතන්න තියෙන්නේ. ඊළඟට මතවාද වලට බැඳෙනවා. ඊට පස්සේ හිතන්න තියෙන්නේ ඒවා ගැන. ඊළඟට සීල වරත වලට බැඳෙනවා. ඊට පස්සේ හිතන්න තියෙන්නේ ඒවා ගැන. ඊළඟට මම, මාගේ ආත්මය කියන එකට බැඳෙනවා. ඊට පස්සේ හිතන්න තියෙන්නේ ඒවා ගැන. එතකොට මොකද වෙන්නේ? හිතන්න තියෙන මොකක් මුල් කරගෙනද? චේතනාවක් මුල් කරගෙන. චේතනාවක් මුල් කරගෙන දැන් ඔන්න මානසින් හිතනවා. දැන් බැඳිච්ච දේ තුල, බැඳිච්ච ලෝකෙ තුල චේතනාවක් මුල් කරගෙන වචන කතා කරනවා. චේතනාවක් මුල් කරගෙන කයින් ක්‍රියා කරනවා. ඔන්න රූපඩේට නූල් දෙනවා. ආදාපන් ඊළඟට රූපඩේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? භවය. විපාක විඳින්ද කර්ම හැදෙන්නේ අර උපාදාන නිසා. උපාදාන හැදුනේ අර ඇලීම නිසා, ගම් තිබිච්ච නිසා. ඇලීම ගම්මක නැත්තම් බැඳීමක් නැහැ. බැඳීමක් නැත්තම් ක්‍රියාවේ ඵලයක් නැහැ. එහෙනම් චේතනාව තුල තියෙන විද්‍යාව පහළ වෙලා, එහෙනම් අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැකලා, දුක්දී දුක් වශයෙන් දැකලා, අනාත්මදී අනාත්ම වශයෙන් දැකලා නිදහස් වෙලා, ඒ නිදහස් වෙච්ච කෙනා ඒ නිදහස තුල ඉන්නවා මිසක් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඒ නිසා සිතින් කල්පනා කළාට කර්මයක් සකස් වෙන්නේ නැහැ. වචනෙන් කතා කළාට කර්මයක් සකස් වෙන්නේ නැහැ. කයින් ක්‍රියා කළාට සම්පූර්ණයෙන් දමණය වෙලා, සම්පූර්ණයෙන් පාලනය වෙලා, සම්පූර්ණයෙන්ම සංවර වෙලා. අනේ අලුත් දෙයක්, අකුසලයක් හැදෙන්නේ නැහැ. ආයම උපදින්න යමක් හැදෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? පහනක් නිවුන වගේ නිවිල යනවා. දුක ඉවරයි. ඇයි? මම නැහනේ, මම ප්‍රහාණය කරලා ඉන්නේ. ඉතින් බය වෙන දෙයක් මොකක්වත් නැහැ. ඇයි ජීවත් වෙන්නේ? රහතන් වහන්සේලා ඇස අතහැරලා, කන අතහැරලා, නාසය අතහැරලා, දිව අතහැරලා, කය අතහැරලා, මන අතහැරලා. මේ ඇස, කන, නාසය, දිව, කය, මන අතහැරියෙන සියල්ලෙම නිදහස් වෙලා ඉන්නේ. අරමුණ නොවී සිටීමක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා අවබෝධයක් තුලින් තෘෂ්ණාවෙන් නිදහස් වෙලා විඥා විමුක්ති. අන්නේ කරා යන මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ. එතකොට බලන්න, උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයට ගැන අපි කතා කළේ. දැන් උන්වහන්සේ දැන් මාර්ගය කියනවා. දැන් මේ මාර්ගය ගැන අපි අහලා ඔන්න දැන් ඔන්න බණ ඇහුවා. සමහරට අපි එනවා යන ගමන් මල්ලි කේන්දරේ දාගෙන වේලපක්කඩේද, ඒකට වේලපක්කඩේ නේ කියන්නේ, වේලපක්කඩේ දාගෙන ඔන්න යන ගමන් කේන්දරේත් බලාගෙන යන්න ඕනේ අද කියලා. එතන මාර්ගෝපදේශකත්වයක් මේ ගත්ත කියලා වැඩක් වෙනවද? නෑ නෑ. ඇයි? හිතේ තියෙන්නේ අර පුතග්ජන ආකල්පින මුකුත් කරන්න බෑ. අන්නේ නිසා මේ ධර්මය කරා යන එක බුද්ධිමත් කෙනාට ඒ කියන්නේ පින්වත්නි දැන් මම හිතාගන්නේ මෙහෙමයි. ඉස්සර මං හිතාගෙන හිටියේ 175කට පුළුවන් කියලා. දැන් එහෙමනේ මං හිතන්නේ 1000ට පස් දෙනයි. 100ට භාගය. 1000ට පස් දෙනයි. ඒ පස් දෙනාට ඇතුල් වෙන්න බලන්න. 1000කට පස් දෙනයි. මම මේක තේරුම් අරගෙන කියන කතාවක්. මං ඉස්සරහට 175යි මං බැස්සුවා 160යි කියලා. ඊට පස්සේ බැස්සුවා 150යි කියලා. ඊට පස්සේ බැස්සුවා 120යි කියලා. ඊට පස්සේ බැස්සුවා 105යි කියලා. ඊට පස්සේ බැස්සුවා 101යි කියලා. නෑ 100 භාගයට බැස්සුවා. දැන් 1000ට 5යි. 1000ට 5 දෙනයි මේක අල්ලගන්නේ. එතකොට ඔබ මේ 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඔබ ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ඒක හොඳට හොයන්න පුළුවන්. දැන් ඔබ දිහා දැන් බලන දහම් කණ්ණාඩි දැන් ඔබේ කේන්දරේ ඔබට පේනවා. මොකද්ද ඔබේ කේන්දරේ? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. ඔන්න ඔබේ කේන්දරේ. ඔන්න එනවා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව. ඔන්න අපලේ පළ දෙනවා ඊළඟට භව පත්‍ය ජාති. ඔන්න ඊට පස්සේ ජාති පත්‍ය ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සුපායස හට ගන්නවා. ඊළඟට ආයමත් කේන්දරයක් හැදෙනවා ඊළඟ ජීවිතයට. අවිද්‍යා පත්‍ය සංඛාරා කේන්දරී තමයි ආය භව පත්‍ය ජාති කියලාම හරි. ඊළඟට ආය හැදෙන භවයක්. ඒ නිසා ආයත් උපදිනවා. ප්‍රතිචේකම ආය හැදෙනවා කේන්දරේ. ආය උපදිනවා. මේ විදිහට අපි ඇවිල්ලා තියෙනවා කල්ප කෝටි ගණනක්. අපි මොකද්ද කරන්නේ මේ ජීවිතේදී? අන්තිමට එක දෙයක් කරනවා. මොකද්ද? මේ මහ පොළොවට පස් චුට්ටක් වැඩි කරනවා. මේ ශරීරයෙන් ඒක කරනවා අපි. ඊට පස්සේ මෙල්ල ආය උපදින. උපදින ආයත් පස් චුට්ටක් වැඩි කරනවා. ඊට පස්සේ ආය උපදිනවා. මේ මහා පෘථුවිය සොහොනක්. මේ මහා පෘථුවිය සොහොනක්. හැම සතෙකුගේම මලකුණක් හැම තැනම පස් වෙනවා. මේ මහා පෘථුවිය සොහොනක්. මේ මහා පෘථුවිය නැමැති සොහොන අපි කල්ප ගානක් තිස්සේ වැඩුවා. අනේ බුදුරජාණන් වහන්සේගේ කෝණිය ඔය කෝණින් බලනකට කේන්දරයට දෙන්න තියෙන තැන මොකද්ද? බිඳුව. කල්ප ගානක් තිස්සේ මේ සොහන අපි වැඩි කළා. අපි උපදින අපි අලි වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. හරක් වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. නොඑක ආකාර සත්ත්ව වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. මිනිස් වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. මේ ජීවිතේ දිද්දේනවා අපි. ඊළඟ ජීවිතේ දිද්දේනවා. ඊළඟ ජීවිතේ දිද්දේනවා. යම් දවසක මේක නවතිලා මහා පොළොව නැමැති සොහන ගොඩ කරන එක නවතින්න නම් මලකුණු ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මලමිනී ප්‍රමාණය අන්න සෝතාපන්න වෙච්ච කෙනෙකුට අන්න සෝහන පුරෝණයකින් ඥා නිදහස් වෙනවා. ආත්ම භාව 7යි. පුදජන කෙනෙකුට කෙලවරක් නැහැ. අන්න මේ ධර්මයේ ගමන් කරන කෙනා තමයි මේකෙන් නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපට තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරේ පමාදෝ මච්චනෝ පදං. ප්‍රමාද වෙච්ච එක්කන මෘත ශරීරයක්. ඇවුදගෙන ගියාට hina වුණාට හෝටල් වලින් කකා බිබී හිටියට ඔව් ෆැෂන් හවුස් වලින් ඇඳුම් දාගත්තට ඇඟි මොකද්ද මේක? මෘත ශරීරයක් ඇවිද්දවන්නේ අපි. ඇයි ඒ? ඇස්නේ ඇස්තබෙන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. ඇස්තබෙන් ඉස්සලෝණියට මොකද්ද? ප්‍රාණය ඕනේ. පණ ප්‍රාණේ නෑ. ප්‍රාණේ කියන්නේ මොකද්ද? තුන් සරණේ. තිසරණේ හිතේ පිහිටියනම් ඔන්න පණ ලැබුණා. සම්මාදිට්ඨියෙන් ලැබුණා නම් ඔන්න ඇස් ලැබුණා. ඊට පස්සේ උන් අතපය හම්බ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. එයා යන මාර්ගයේ අමරණීය මාවතක් මහා පෘථිවියේ නිමිති සොහොන් පිටියේ ගොඩ කරන මාවතක් නොවේ. අමරණීය මාවතක් කරා එයා යනවා. ඒ අමරණීය මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අමරණීය මාවතේ ගිහින් එයා ජාති ජරා ශෝක වැළපීම් දුක් දුම්නස් නැති සෝසුසුම් නැති සදාකාලික සැපයට පත් වෙනවා. ඒ නිසා ඔබටද ඒ සදාකාලික සැපේ කරා යන අමරණීය මාවතේ ගමන් කිරීම පිණිස චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. සාදු සාදු සාදු.